ධර්මානුශාසනාව කරුණු පින්දුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධම්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. පින්නතුනේ ධර්මශ්‍රවණයට පෙර තිසරණ සහිත පන්සිල් සමාදන් වීමට අපි নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ. ආවාසෝ ච කුලං ලාභෝ ගනෝ කම්මං ච පංචමං අද්ධානං යාති ආබාධෝ ගන්තෝ ඉද්ධීති චේදසාති. ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇති සමථ විපස්සනා භාවනා මාර්ගය අනුගමනය කරමු කැමති යෝගාවචරයා විසින් ලොකු කොඩා පලිබෝධ හිඳ දමා භාවනාට සූදානම් විය යුතු වෙනවා. එයින් විශේෂ ලොකු පලිබෝධ වශයෙන් 10ක් තියෙනවා. ඒ 10 තේරුම් අරගෙන තිබීමෙන් ඒ පලිබෝධ නොනාකාරයට පවතින්න පුළුවන්කම ලැබෙනවා. ආවාසෝ කියන්නේ තමන්ගේ සේනාසනය. තමන්ගේ සේනාසනයේ වැඩි වගකීමක් තියෙන යෝගාවචරයෙකුට භාවනාව අපහසු වෙනවා. කුලං කියන්නේ තමන්ගේ ඥාති කුල සහ දායක කුල. ඒ අත්කම් කෙරෙහි අධිකව ස්නේහය ඇලීම බැඳීම ඇතොත් භාවනාවට බාධාවක් වෙනවා. ලාභෝ කියන්නේ සිව්පත ලාභය. ධර්මදේශනා ආදීන් සුප්‍රසිද්ධ භාවයක පැමිණීමෙන් ලැබෙන ආමිෂ ලාභයන් නිසාම ලිච්ඡ ලිච්ඡනේ උපාසක උපාසිකාදීන්ගේ ලාභ සත්කාරයන් නිසාම භාවනාවට බාධා වෙනවා. ධනෝ කියන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපනයේ ලබන භික්ෂුන් වහන්සේලාට උගන්වන්නේ සිටිනවා නම් ඒකද භාවනාවේ පරිභෝජයක් වෙනවා. ඒ කියන්නේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා උපසම්පන්න අනුපසම්පන්න ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා උගන්වමින් පුහුණු කරමින් ගත කිරීම භාවනාවට බාධාවක් වෙනවා. අම්මන් කියන්නේ මෙතන නව කර්මාන්ත මේ කුටි තැනසුන් ගොඩනැගිලි සංවිධානයේදී සිටියොත් භාවනාවට බාධා වෙනවා. අද්ධානං කියන්නේ දීර්ඝ ගමන් විදේශ ගමන් බොහෝ දීර්ඝ ගමන් යනවා නම් ඒකද භාවනාවට බාධාවක් වෙනවා. ඥාති කියන්නේ තවත් ඥාතීන් වශයෙන් සමාජ පිටිතරෙල්ල සිටින සමීපෝද දරුවෝද ඥාතීන්ගේ කටයුතු සඳහා දෙදීනින් භාවනාවට බාධා වෙනවා. විශේෂයෙන් ශාසනික වශයෙන් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා පවා ගිලංගු අවස්ථාවන් වැනි අවස්ථාවන්හිදී මේ ඥාති පලිබෝධයේ වශයෙන් භාවනාවට බාධා වෙනවා. ආබාධෝ කියන්නේ ශාරීරික වශයෙන් ඇති මේ කසනීපකම් අසනීපත්වත් ඒවා සුව කරගෙනම භාවනාවට සූදානම් විය යුතු වෙනවා. දන්තෝ කියන්නේ තමන් පරිහරණය කරන වාසෝද්ගත කොට ඇති ග්‍රන්ථ පරිහරණය කියන්නේ සත්‍යයන් මනසිකාරාදී වශයෙන් ත්‍රිපිටක ධර්මයේ හදාගැනීම හෝ සත්‍යයන් කරමින් කාලය ගෙවනවා නම් ඒද භාවනාවට බාධාවක් වෙනවා. ඉද්දී කියන්නේ මෙතන විකුරවන ඉර්ධිය ආදී අවර විදිය හෝ ඉර්ධියක් සමාවෙත ඇතොත් ඒක විපස්සනා භාවනාවට බාධා වෙනවා, සමථයට බාධාවක් වෙන්න පුළුවන්. මේ මහා පරිබෝධයෙන් ලැලජීගලම භාවනාවට යෙදීම අත්‍යවශ්‍ය වෙනවා. අනිත් කාරණය කුඩා පරිබෝධයක් සමා සිඳගෙන භාවනාවට සෝදානම් වී ඉතිවෙනවා. කිසකේ රවුල් බහා ගැනීම, නියපතු බහා ගැනීම, ශරීරයේ දොස් හැලීසී ඇතුත් උද්ධගිරේ කෙන, අදෝගිරේ කෙන, නත්තුකම්ම ආදීන් ශරීරය නිරෝගී බවට සැහැල්ලු බවට සමුනා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. තමන් පරිහරණය කරන ආවාස කුටි ගෙවල් ඇඳ කොට ඇතිලි කොත්තමේ ආදී පිළිදඟුම් කළ යුතු නම් ඒවා කල්යතුව පිළිදඟුම් කළ යුතු වෙනවා. අලුතෙත් මං හැමදේම තැන් පෙරහා තැබීම කැතිකිලි රැතිකිලි පවිත්‍රතාවෙන් තබා ගැනීම මේවා කුද්දක පරිබෝධ හැටියට හැඳින්වෙනවා. එවාගේම කල්යාණ මිත්‍රයන් වහන්සේ ළමක්ම භාවනා කමටහන් ගැනීමට තෝරාගත යුතු වෙනවා. සියෝතිගරු භාවනීයෝ වස්සාච වචනක්කම ගම්භීරංචි කතං කත්තා නොචත්තානේ නියෝජයේ කියන ගුණාංග හතක් ඇති කල්යාණ මිත්‍රයන් සුලභ නැහැ. ඒ කල්යාණ මිත්‍රයෙකු සොයා ගැනීමත් අවශ්‍ය වෙනවා. සියෝච කියන්නේ සීලාදී ගුණ නිසා ප්‍රභාවයක් කල්යාණ මිත්‍රයා කෙරෙහි පවතින තෝරේ. ගරු කියන්නේ ලොකු කොඩා සුළු උවද ලොකු ආපත්‍ති කුඩා ආපත්‍ති කියලා වෙනසක් නැතුව කුඩායවත පවා ගෞරවයෙන් ආරක්ෂා කරන හේින්ම ගරු කටයුතු කල්යාණ මිත්‍රයෙක් වන්නට ඕන. භාවනීයෝ කියන්නේ සමති විපස්සනා භාවනාවෙන් සම්භාවනාවත්වයටපත් වූ කෙනෙක් වෙන්නට ඕන. එවාගෙම වත්තාති කියන්නේ සමන් ආශ්‍රය කරන ශිෂ්‍යයන් කෙරෙහි කනුකම්පාවෙන් ලොකු කුඩා වර්ධ කියා දෙන කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕන. වචනස්කමෝ කියන්නේ සමහර විට අකීකරු ශිෂ්‍යයන්ගේ හෝ නොදන්න නොදරුවන්ගේ වචන කතයන් ගණන් නොගෙන ඉවසිලිවන්ත වන කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕන. ගම්භීරංච කතං කත්තා කියන්නේ ගම්භීර වූ ස්පන්දාතන ධාතු ආදී පිළිබඳ මනමින් කියා දෙන කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕන. නොයතාඨානේ නියෝජය කියන්නේ මාර්ගඵල අධිගමනයේ දක්වා අවශ්‍ය වෙන පිළිවෙත් මඟ හැර වෙන දෙයක් නොකියන ඒ ප්‍රතිපත්ති මාර්ගයෙන් යෙදවන කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕන. මේ කියන උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා සමාද සුදුසු සෙනසුනක් තෝරා ගන්නට ඕන. විශේෂයෙන් වික්ෂූන් වහන්සේ නමක් නම් නුසුදුසු සේනාසන 10ක් ගැන අට කතාවල හැඳින්වෙනවා. මහා වාසං නවා වාසං ජරාවාසංච පන්තනි සොණ්ඩින් පක්ඛංච පුක්ඛංච පලං කත්තිත මේවච නන්දරං ධාරුණා චෙත්තං ඉසභාගේන පත්තලං පච්ඡන්ත සීමා සත්තායන් යත්ත මිත්‍රෝ නලබ්බති කියන අතන සත්‍යේන නුසුදුසු සේනාසන වශයෙන් අත්හැරිය යුතු. මහා වාස කියන්නේ රත් පිළිවෙත් කිරීමෙන් නිමාවක් නැති විහාරස්ථාන කියන. ඒතන් ප්‍රතිජග්ගණය කරන්න කාලේ වැඩියෙන් ගත වෙන නිසා භාවනාවට බාධා. නවා වාසං කියන අලුතෙන් ගොඩනැගෙන ආවාස කියන. ඒ නව කර්මාන්ත බහුල දරින්ද ඒද බාධාවක්. එවාගෙම මහා වාසං නවා වාසං ජරාවාසං කියලා කියන්නේ බොහෝ දිරාපත් වූ ආවාස තිබුණොත් ඒවා හිමින් කදා දෙ දෙයක් නැදරි ඒවා ප්‍රතිසංස්කරණය කරන්නම කාලය ගත වෙන එකක් බාධාවක්. පන්තනින් කියන්නේ මාර්ග ආසන්න ඇති සේනාසන. මාර්ග ආසන්න වල බොහොම පරිබෝධ දෙමින් එකක් නසුදුසුයි. සම්දීන් පත්තංච පුක්ඛංච ඵලං පත්තිත මේ වෙති කියේ ජී මිනිසයන් ඇවිල්ලා වතුර ගෙන යන තන්පොකුළු තන් ලින් ආදී ඇති සමීප ස්ථාන වල සුදුසු මඳි. වාගේම මහජනය ඇවිල්ලා ජව දඬු කපාගෙන යන තැන්, පත්කොළ කපාගෙන යන තැන්, මල් නෙලාගෙන යන තැන් ආසන සෙනසුන් වටිනාකමක් නැහැ භාවනාවට බාධාවත්. තවත් බොහෝ භික්ෂූන් වහන්සේලා ඉන්දියන්න ප්‍රාර්ථනා කරන තැන් තියෙනවා, බලාපොරොත්තු වෙන තැන් තියෙනවා. ඒ තැන්ද තමාට අසත්‍රාය දෙන්න පුළුවන්. නගරංකයන් නගරාසන්න සේනාසනද භාවනාවට බාධාවත් වෙනවා. දානා කියන්නේ දව කියන්නේ දර ආදී කඩා ගන්නේ නැත්නම්ගෙන් කරදර තියෙනවා නම් යන්තනෙක ඒ තැනින්ද අත්හැරිය යුතු වෙනවා. චෙත්තං කියන්නේ කුඹුරු යායවල් ආසන්න තැන් වල කුඹුරු හිමියන්ගෙන් ගොවීන්ගෙන් මේ කපහසුතා පැමිණෙනවා. විෂභාව කියන්නේ සමාගයේ සීලාදි ගුණයට සමානත්වයක් නැති විෂභාව පුද්ගලයන් ඉන්න තැන් වල යක්ෂ ප්‍රේත අමනුෂ්‍යයන් විසගෝර සර්ප යාල මුරුගාදීන් බහුල තැන් සදභාන්ත භාවනාවට සුදුසු වෙනවා. පච්චනං කියන්නේ පතුණු ගම් කියන්නේ බොහෝ තොටු පොළවල්. නව තොටු පොළවල් තැන් වල එවාගෙම ජලඳ මධ්‍යස්ථාන ආසන්න තැන් භාවනාවට සුදුසු වන්නේ නැහැ. පච්චන්ත සීමා කියලා කියන්නේ කුණුරුවන් නොපවත්නා සදාවතුන් නොපවත්නා ප්‍රදේශ භාවනාවට සුදුසු නැහැ. සීමා කියන්නේ රාජ්‍ය සීමා අතර නැමැතිමත් අන්තරාදායකය. යත් මිත්‍රෝ නලබ්බති කියන්නේ තමන්ට සැකයක් සංකාවක් ඇති වූ විට ඊට පිළිතුරක් නැත්නම් විසඳුමක් ලබා ගන්න සුදුසු කල්යාණ මිත්‍රයෙක් නැතිනම් යම් තැනක එවැනි තැනක්ද සත්‍රාය වන්නේ නැහැ. මේ නිසුදුසු තැන් අත්හැර දමා ඉන්දපාතචාරියාවට වඩාත් දුර නැති වඩාත් සමීප නැති ඔයගේ තල් පහසේ ඇති රුක්ෂවන් නැති විවේක ඇති තැනක්ම සොයා ගන්නට ඕනේ. ඒ විදිහේ සේනාසන ශ්‍රී ලංකාවේ ප්‍රතිකුත් සුලබව තිබුණ කැලුස් තියෙනවා. ඒ විදිහේ සේනාසනයක්ම භාවනාට සමාසෝරා ගැසී තියෙනවා. ඊළඟට තියෙන්නේ අධ්‍යාස සම්පන්නව භාවනාවේ දෙන්න තෝරන. අධ්‍යාස කියන්නේ ප්‍රණීත අධ්‍යාසය. සහබ්බා පතේ බුදුබා ලෝකුදා බුදුබා වැනි උසස් අධිගමයක් බලාපොරොත්තු වන සෑම උතුමෙකු විසින්ම පුරුදු කරන අධ්‍යාස හයක් තියෙනවා. එය සෑම සිල්ලෙතෙක්ම සෑම භාවනාන යෝගියෙක්ම අනුගමනය කළ උත් අධ්‍යාස හයක්. අලෝභ අධ්‍යාසයකි බෝධිසත්වා ලෝභයේ දෝෂ දස්සා විනෝ. අදෝස අධ්‍යාසයකි බෝධිසත්වා දෝෂයේ දෝෂ දස්සා විනෝ. අමෝහ අධ්‍යාසයකි බෝධිසත්වා මෝහයේ දෝෂ දස්සා විනෝ. නෙක්ඛම්ම අධ්‍යාසයකි බෝධිසත්වා ඝරාවාසයේ දෝෂ දස්සා විනෝ. සමේක අධ්‍යාසයකි බෝධිසත්වා ඝනසංගනිකායේ දෝෂ දස්සා විනෝ. නිස්සරණ අධ්‍යාසයක බෝධිසත්වා සම්බ භවගතීසු දෝෂ දස්සා විනෝ. මේ කියන අධ්‍යාස සම්පන්න කෙනෙක් වෙන්න ඕනේ. භාවනාවක් සපුරා ගන්න මේ කරුණු හය අවශ්‍ය වෙනවා. අලෝභ සාගත අදහස්, අදෝස සාගත අදහස්, අමෝහ සාගත අදහස්, නෛෂ්ක්‍රම්‍ය අදහස්, ප්‍රේමික අදහස්, නිස්සරණ අදහස් බවත් ගන්න ඕනේ. ලෝභයේ දොස් දැකීම, ද්වේෂයේ දොස් දැකීම, මෝහයේ දොස් දැකීම ඉරිදී දොස් දැකීම ත්‍රිස්මයේ ජීවත් වීමේ දොස් දැකීම සංසාරයේ සසරෙහි දොස් දැකීම තම ප්‍රණීත අධ්‍යාසයෙන් යුතුවම භාවනාවට වාඩි වෙන්නට බලාපොරොත්තු වන්න ඕනේ. ඊළඟට කල්යාණ මිත්‍රයන් වහන්සේගෙන් ලැබුණු සදුපදේශයන්ගෙන් අකුරක්වත් වෙනස් නොකොට මුලමඳාග මනමින් සිහිය දරාගෙන ඒ උපදෙස් ලැබුණු ආකාරයෙන්ම කමඨාන වඩන්න ඕනේ. දැන් මේ කියනවාද කර්මස්ථාන භාවනා 40න් යම් කිසි සමථ භාවනාවකින් ධ්‍යානයක් උපදවා ගන්න බලාපොරොත්තු වන්නේ නම් මේ මූලික උපදෙස් ටික අනුගමනයේ කොටම තමන් උදේවරුේ පිළිසුඟා වළඳා බත් මත අත්හැර දමා හෙවත් ඒක සංසිඳවාගෙන ඊළඟට සුදුසු තැනක සුදුසු අස්නක් පනවාගෙන භාවනාවට සෝදානම් වෙන යෝගාවචරයා විසින් පූර්ණ කුරුසියක් සම්පාදනය කළ යුතු වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වුණේ ධම්සංදේශයේ ධර්ම දේශනා කලේ සමාපatti සමයදීනි ධම් වැළඳුවේ පවා නැගෙනහිර බෙදා දිශාවට මුහුණලා වාඩි වෙගෙන දිසා නමස්කාරයේ සඳහා නොවේ අභිවෘද්ධි කර දිශාවට හැරී වාඩි වෙන සීල බුදුවරයන් වහන්සේලාගේ චාරිත්‍රයක්. ඒසා භාවනාවෙන් ජීුණුවක් අභිවෘද්ධියක් කැමති වෙන යෝගාවචරයා නැගෙනහිරට මුහුණලා වාඩි විය යුතුයි. නොයසේනම් උතුරට මුහුණලා වාඩීම හරිදක් නැහැ. සෙසු දිසාවන්ට මුහුණලා වාඩීමෙන් ආපත්‍ය සිද්ධ නොවුනත් කොයි දිසාවකද මුහුණ දැමීමෙන් තමගේ සිත සමාධිවන්නේ කියන එක තමන් අත්හදා බලා පරිශාකාරිය සුදුසු දිසාවට මුහුණලා වාඩෙන්න ඕනේ. යෝගාවචරියක විසින් අවශ්‍ය වෙලාවට පළඟ ලිහා විමත පාකබන්න සුදුසු හැටියට මෙතිරි වෙනක් තරම් උසහැටි ආසනයක් පනවා ගන්නේ නම් වඩා හොඳ බව සඳහන් වෙනවා. එක්පියා සතරඟුලක් කියලා සඳහන් වෙනවා. එක්පියා සතරඟුලක් පමණ උසහැටි කකුල් සහිත ආසනයක වාඩි වුණා නම් යම් වෙලාවක දෙපය කලඟ ලිහා පාක් කරනවා නම් පහසින් ඉඳ තියා ගන්න පුළුවන් වෙනවා. ඒ විදිහේ සප ආසනයක් පනවාගෙන උඩුකය කෙලින් තබාගෙන සමාත නීමිත සමතහනට සීලයන්ට පළමුවෙන් සීලය ආවර්ජනා කරනවා. සීලය ආවර්ජනා කළ සීලයෙන් සිත සංකාසනය කරගන්නවා, සතුටු කරගන්නවා. ඊළඟට නෛෂ්ක්‍රම්‍ය ආනිසංස සැලකන්නේ කලින් කාම ආදීනව සැලකන්නට ඕනේ. ඒ කියන්නේ කාමයන් හිතේන ආදීනව සැලකලා එහි ඇත්තා වූ නින්දිත බව, තුච්ඡ බව, අසාරනිසාර බව සිතට දරාගෙන නෛෂ්ක්‍රම්‍යයට හිත නමා ගන්නට ඕනේ. අත්‍යකංකලෝපමා කාමාවුත්තා භගවතා බහුදුක්ඛා බහුකායාසා ආදීනෝ එච්චදීයෝ මංසපේසෝපමා කාම අංගානකාසෝපමා කාම තිනුක්ඛෝපමා කාම සුඛිනුක්ඛෝපමා කාම යාචිතුකෝපමා කාම රුක්ඛකලෝපමා කාම අසසූ නෝකමා කාමා සත්‍තිසූ නෝකමා කාමා තප්ප සිරූපමා කාමා මේ දසවිද කාමාදීනම මැනවින් සිතට නගා ගන්නට ඕනේ. මේ ඇස පිනවන කන පිනවන නැහැය දිවයි කාය පිනවන පසිනරම් පිනවන කාම වස්තු තියන්නේ හරියට ඇට සැකිල්ලක් නැත්නම් ඇට කැදල්ලක් බලන පිළිසින් මේ අපහපා ඉදි මහා නිස්සල වැඩක්. එවාගෙම මස් පිටක් හා සමානයි මස් පිටක් තිබුතු උතන ඇලෙනවා වගේම යම් කිසි රත් කරපු මස් පිටක මේ රත් කරපු කබලක මස් පිටක් කියවනම් වහා මේක ඇලී ගන්නවා ඒක විනාශ වෙනවා ගල කබලක මස් පිටක් කියවනම් වහා මේක ඇලී ගන්නවා ඒක විනාශ වෙනවා ගලවන්න බැරි වෙනවා එහෙම අඟුරු වලක් හා සමාන බව අත දැරෙන ගිනි හුලක් යනි බව සලකාගෙන සිහිනයක් දැකීමක් වගේ නිෂ්කල දෙයක් බව දැනගෙන රාජයෙන්ම තාවකාලිකව ගත දෙයක් බව දැනගෙන ගතර නැංගේ දෙඩි කඩා කන්නේසෝ එසේ සිටියේදී තව කෙනෙක් ගත කපා හෙලන්නාක් යනි බව රාජයෙන්ම මස් කපන කත්තක් කොළඹුවක් යනි බව රාජයෙන්ම කපුවට යනු ලකුරු ආයුධයක් යනි බව කිසගෝර සර්පයෝගී හිසක් යනි බව මේවා සලකමින් කාමයන් ආදී නද සිතර නංගාගෙන ඒ සම්බන්ධ විරක්ත භාවය හැතර ගන්නට ඕන. නෛස්රම්‍යානි සංසවයෙන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මේ පංචකාම වස්තුන්ගෙන් ක්ලේශකාමයන්ගෙන් වෙන් වී ලබා ගන්නා ලද නිර්ආමිෂ සම්පත්තිය ගැන සිතින් ආවර්ජන කරන්න ඕනේ. කාමයන්ගෙන් තොරව මේ නිර්ආමිෂ ධානසවේතපත් වූ තුමන් බඹලව උපන්න එයින් නනවතේ සෝවාන් සකදාගාමි අනාගාමි මඟඵල ලැබුවා. සුද්ධේ නිවාස ඥාන දිබ්බ චක්ඛු ඥාන ආදී ඥාන විශේෂයන් ලැබුවා. එවාගෙම චතුපාටි සම්විධා ඥාන ලැබුවා. සත් අසාධාන ඥාන ලැබුවා. සත් අභිඥා ලැබුවා. සුද්ධේ ඥාන සෝලස ඥාන ආදී ලැබුවා. ශ්‍රාවක බෝධි ඥාන ප්‍රත්‍යේක බෝධි ඥාන ලැබුවා. සරුවඥතා ඥාන ලැබුවා. මේ ආදී වශයෙන් නෛෂ්ක්‍රම ඥානිසංස ලෝණින් ආවර්ජන කරලා හිත සම්ප්‍රහසණය කරගෙනම සමාහට නිසි කම තහනදී තෝදන්නට ඕනේ. භාවනා කර්මස්ථාන අතරින් සම්බත්ක කම්මාට්ටා නමින් කියන බුදු ගුණ මෛත්‍රිය අසුභ මරණ සති කියන මේ සතර ඵලයෙන් ප්‍රගුණ කරගෙන සබා ගන්නට ඕනේ. ඒක සෑම ඉරියව්වකදීම සෑම භාවනාවකට ප්‍රේචාරිය දිනුන කලේතු භාවනා හතරක්. ඊළඟට භාවනා කමඨහන් අතුරෙන් ඉතාම සරල රාජ්‍යම ඉතාම ලෙහෙසි වුණත් මහා පුරුෂ භාවනාවක් වශයෙන් ගැනෙන ආනාපාන සති භාවනාවන් යෝගාවචරයක වේනම් උඩුකය කෙලින් සබාගෙනම වාඩි වී කියනවා. උඩුකය කෙලින් සබාගත් යෝගාවචරයා සමාගයේ පිටකතු තෙල ඉරිජෝ පවට්නා බැවින් නාසිකාග්‍රයේ හැතෙන සියුම් මෝදු හුස්ම රැල් අරමුණු කරන්න සමත් වෙනවා. සතිය හොඳින් පිහිටා සිටිනවා. ආනාපාන සතිය මෙහෙම කරන්ද හුස්ම රැල්ල සියුම් වෙන බැවින් සියුම් මෝද හුස්ම රැල්ල අරමුණු කරන්ට ලෙහෙසි වෙන්නේ උඩුකය කෙලින් සබා ගැනීම නෙමෙයි. අනිත් කාරණය වැඩි වේලාවක් එක ඉරියව්වේ සිටීමට උඩුකය කෙලින් සබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ස්වාර්ථයක් හෝ ඇලට පිහිටියා නම් වැඩි වේලාවක් කන්දමත්ින් මාංශ පේශි වල හිත කටියට තෙරපීම නිසා වේදනාව කර බැවින් ඉරියව් මෙන් වෙනස් කරන්න වෙනවා. ආනාපාන සති භාවනා වඩන්නේ කුතේ සිංහල කයෙන් පැය 3ක් 3මාරක් එක ඉරියව්වේ ඉඳ පුළුවන් වීම ආසන විජය හැටියට හඳුන්වන්නේ එකෙක් වේලා ගත කිරීමෙන්ම සමා බලාපොරොත්තු වන භාවනාවේ ප්‍රගතිය දැක ගන්න පුළුවන් වන බැවිනි. පැයක් සහභාගියක් කරන් කෙටි කාලයකින් ආසනය වෙනස් කරන්න ගියොත් ඉදිරියෙන් ලැබෙන්න තියෙන චිත්ත සමාධියට බාධාවක් වෙනවා. හේතුව ආනාපාන සතිය හෝ වෙනත් කමකහනක් හෝ ආරම්භ කරන යෝගාවචරයාට මුලින් විනාඩි 30ක් විනාඩි 45ක් සමාත පැයක් තරම් කාලය තමන්ගේ සිතේ නීවරණ යටපත් කරගන්න අවශ්‍ය වෙනවා. කාලය ශාරීරික වශයෙන් එන වේදනා සංසිඳවා ගැනීමට එවැගේම සිතේ විදහාවනේ සංසිඳවාගෙන පරිකාරමණිමේ උග්ගාණිමේ ප්‍රතිභාගණිමේ ලබා ගැනීමට සෑහකත වැඩි වේලාවක් මුලින් අවශ්‍ය වෙනවා. සමාධි නිමිත්ත වශීභාවයටපත් වූ යෝගාවචරයෙකුට නම් වාඩි වෙච්ච ගමන්ම ඒ සමාධි නිමිත්ත උපදවා ගන්න පුළුවන්. ආධිකාරණික යෝගාවචරයාට වැඩි වේලාවක් ගත වෙනවා අනුපිළිවෙලින් හිතේ සත්‍ය ඇති කරගෙන අර සමාධි භාවනාවේ ප්‍රතිඵල දැක ගන්න. නිසා පැයකින් තරම් කෙටි කාලයකින් ඉරියව මාරු නොකරනක් ඊට වඩා වැඩි වේලාවක් ගතකරනක් උඩුකය කෙලින් සබාගෙන වාඩි වීමක් අවශ්‍ය වෙනවා. උඩුකය කෙලින් සබාගත් යෝගාවචරයේ ආස්වාස ප්‍රස්වාස අරමුණ ගැන සිහිය පිහිටුවා ගැනීම පිණිස ස්පර්ශය බලන්නට ඕනේ නාසිකාග්‍රයේ. දීගේ රසෝ චස්සාතෝ පස්සාතෝ පිච්චාදිසෝ සත්තාරෝ වන්න වත්තන්ති නාසිකාග්‍රයේ භික්ඛුනෝ කියලා මේ අටකතා උපදේශය අනුව නාසිකා අගෙහි දීර්ඝ ආස්වාස දීර්ඝ ප්‍රස්වාස ප්‍රශ්වාස ප්‍රශ්වාස කියන්නේ මේ අවස්ථා හතර හොඳින් දැක ගන්න ඕනේ. මේ දීර්ඝ ආස්වාසයක් මේ දීර්ඝ ප්‍රශ්වාසයක් කියලා හිතන්නේත් නැහැ. මේ දීර්ඝ මේ රස ආස්වාසයක් මේ රස ප්‍රශ්වාසයක් කියලා හිතන්නේ. හිතන්නේ තියන්නේ ආස්වාස ප්‍රශ්වාස කියන වචනේ පමණයි. නමුත් තමන් ආબોධ කරගන්න ඕනේ මේ දීර්ඝ හුස්ම මේ කෙටි හුස්ම කියන එක. හුස්ම හැපෙන තැන ස්පර්ශයෙන් නිමිති කරගෙන හුස්ම රැල්ලම බලන්නට ඕනේ. ස්පර්ශ වෙන ස්ථානයේ හෝ ස්පර්ශ වීම හෝ දැක්කොත් අපි උත්සාහ ගත්තොත් සමාධියට බාධාවක් වෙනවා. හේතුව අපට අවශ්‍ය වන්නේ අස්සාස ප්‍රසාද කියන්නේ මේ සම්මුති අරමුණයි. ඒ සම්මුති අරමුණ හැපීම නොවේයි, හැපෙන ස්ථානයේ නෙවේයි, ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ලයි. ඒ හුස්ම රැල්ලේ තියෙන වර්ණයක් ඒ වර්ණය හද නොතනුනත් පිට ආරමුණු වෙනවා. ආස්වාස ප්‍රස්වාස ආරමුණේ හුස්ම රැල්ලේ වර්ණයේ වශයෙන් ගැදෙන සුදු පාටක් ස්වල්ප වේලාවක් අනිවිහෙතන වී ආස්වාස ප්‍රස්වාස දෙක කෙරෙහි සිටී පිහිටවාගෙන සිටීමේදී ලා සුදක් වැනි වර්ණයක් කලමියෙන් සිට ආරමුණු වෙනවා. ඒ හඳුන්වනවා පරිකර්ම නිමිත්ත කියලා. ඒ පරිකර්ම නිමිත්තම සෑහීමකටපත් නොවි ආස්වාස ප්‍රස්වාස ආරමුණේ තවත් දුරට හි මුල නැඳ අග තේන හැටියට සිහිය පවත්වාගෙන යාමේදී උග්ඝහණිත කියන අවස්ථාව දකින්න පුළුවන්. සුදු පාට වලාකුළු සුදු පුළුන් ගොඩවල් පාමිණී පාමිණී කියන වාගේ විදුලි කොටන්න වාගේ චංචල සහිතව කලින් තිබුණට වඩා විශේෂ ආලෝකයක් දකින්න පුළුවන්. ඒ හැඳින්වෙන්නේ උග්ඝහණිත කියලයි. උද්ඝාණිත ලැබෙන වෙලාවේ හිතේ ඇති සමාධියට කියනවා පරිකර්ම සමාධිය කියලා. තාම නිවැරදි යටපත් වෙලක් නැහැ. තවත් දුරට සියුම් මූද ආස්වාස ප්‍රස්වාස දෙක මෙනෙහි කරන යනකොට ඒ පාවෙමින් තියෙන සුදු ආලෝක නිශ්චල බාටපත් සීතා ප්‍රභාස්වර ස්වභාවයෙන් සමාධියේ දිවියෙහි ඒ නිමිත්ත පහළ වෙනවා. ඒ හඳුන්වන්නේ ප්‍රතිභාග නිමිත්ත කියලයි. මේ පරිකාරම නිමිත්ත, උග්ඝහන නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත කියන අවස්ථා තුනම ලැබෙන්නේ කාමාචර කුසලසිතටයි. ප්‍රතිභාග නිමිත්ත අවස්ථාවේ හිතේ ඇති සමාධියට කියන උපචාර සමාධිය. ඒ මොහොතේදී පංච නීවරණ යටපත් වෙලා, එතෙක් වේලාම නීවරණයන්ගේ බලපෑම නිසා ප්‍රමාද වුනේ. නීවරණ කියන්නේ කාමච්ඡන්ද කියන ආසාව, ව්‍යාපාදිකෙන් නිරුස්සන බව, තීන මිද්ද කියන්නේ අලිමලි දුබලකම, උද්දච්ච කුක්කුච්ච කියන්නේ විසිරීම හා පසුතැවිල්ල, විචිකිච්ඡා කියන්නේ සැකේ සංකාව. මේවා වරින් වර හිතට ඇතුල් වූ නිසයි මෙච්චර පමා වුනේ. මේවා යටපත් වූ පමණින්ම ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනවා. මේවා යටපත් වෙනකොට හිතේ ශක්තිමත් වෙනවා. කුසල විචාරකය, කුසල විචාරය, කුසල ප්‍රීතිය, කුසල සුඛය, කුසල ඒකාග්‍රතාව කියන ධ්‍යානාංග පහ. කාමාචර කුසලසිත ඇති බැවින් චිත්ත වීතියෙන් වීතියට මේක බිඳී ගියත් කුසල චිත්ත වීති පරම්පරාවක් එක්කම පහළ වෙනවා. ඒ නිසා ඒ මොහොතේ පවත්නා ප්‍රතිභාග නිමිත්ත නිශ්චලව එවාගේම ප්‍රභාස්වරව පවතිනවා. නමුත් යෝගාවචරයාට මුලින්ම ලැබෙන ප්‍රතිභාග නිමිත්ත වැඩි වේලා නොතැවතී බිඳී යන්න පුළුවන්. ඒ ගැන කලකිරෙන්නේ නැතුව, ඉරියව්ව මාරු කරන්නේ නැතුව නැවත නැවතත් අස්සාස පස්සාස අරමුණේම සිහි පිහිටුවා ගත යුතු වෙනවා. අස්සාස පස්සාස අරමුණේ සිහිය පිහිටුවාගෙන යාමේදී ඒ බිඳි බිඳි ගිය ප්‍රතිභාග නිමිත්ත නැවතත් යථා ස්වરૂපයෙන් පහළ වෙනවා. ඒ අවස්ථාවේදී යෝගාවචරය ඉක්මන් නොවේ, සමාන නොවේ, කලබල නොවේ, උදම් නොවේ අදිෂ්ඨාන කර කර ඒ ප්‍රතිභාග නිමිත්ත තහවුරු කරගන්නට ඕනේ. විනාඩි 5ක්, 10ක්, 15ක් මේක පවතිවා මේක ටිකෙන් ටික වේලාව දික් කරමින් වැඩි වේලාවක් ප්‍රතිභාග නිමිත්ත සඳහා ගැනීමට, පිහිටුවා ගැනීමට, වශයෙන් බාට සමුණවා ගැනීමට පුරුදු වීම අවශ්‍යයි. ප්‍රතිලාභ නිමිත්ත වශීභාවයට පමුණවා ගත්තේ නම් තුන්වන තුරුව අර්පණා සමාධි ලබා ගැනීම පහසු වෙනවා. ප්‍රතිලාභ නිමිත්ත අවස්ථාව නීවරණයෙන් තොර බැවින් උපචාර සමාධියක් වන බැවින් උපචාර සමාධියේ වැඩි වේලාවක් පවත්වාගෙන යාමේදී නීවරණ බොහෝසෙන් යටපත් වීම නිසා ප්‍රථම ධ්‍යානයේ නැමැති අර්පණා සමාධියේ මුලින් ලබා ගන්න පුළුවන්. ඉන්නේ සරල වශයෙන් කෙටියෙන් සංක්ෂේපයෙන් හඳුන්වන මේ තුන් පිළිවෙත් මඟ නැවත නැවත අපි අල්පනා කරමින් එවැගේම සාකච්ඡා කරමින් නිවැරදිව තේරුම්ගෙන ඉතාම සියුම් වූ දඩුපාඩුකම් ඉවත් කරමින් සියුම් වූ උපදේශ අනුගමනය කරමින් මේ ප්‍රතිපාල ලාගන්ට අදිස්ථාන කරගෙන යනවා. ඒ ආනාපාන සති භාවනාවෙන් සෝපාචර ධ්‍යාන සමාපatti හතරක් උපදවා ගන්න පුළුවන් වෙනවා. කලමින්ම උද්ධහනමිති ප්‍රතිභාගිනිනේ අවශ්‍ය අවස්ථාවන් ලබාගත් යෝගාවචරයාට ඊළඟට ආනාපාන සති ප්‍රතිභාගිනිනෙත් වශීභාවට පමුණවාගෙන ආවර්ජනා කළ යුතු වෙනවා. මේ ආනාපාන ප්‍රතිභාගිනිනෙත් ආරමුණෙහි හිතක් විචාර ප්‍රීතිසුඛේ කාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන අර්පණාවෙන් හිත සමාධිගත වේවා කියලා වරක් අදිස්ථාන කරගෙන ආස්වාස ප්‍රස්වාස අරමුණේ සිහිය පිහිටුවා ගන්න ඕනේ. එසේ සිහිය පිහිටුවාගෙන ඉතා සියුම් වූ හුස්ම රැල්ල කෙරෙහි මනස සිහිය නිදීමේදී එකවරටම අරමුණ කෙරෙහි ගිලා දැස්සාත්මෙන් ප්‍රමිත වූ සැපයක් ප්‍රීතිය සහිතව චිත්ත ඒකාග්‍රතාව සෙනිකෝ පහළ වෙනවා. ඒක එක චිත්තක්ෂණයයි. අයමත් ඒ විදිහට ආවර්ජනා කරමින් ඒ ලබා ගන්න බලාපොරොත්තු වන අර්ථනා උපදවා ගන්නට ඕනේ. සියවරක් දහස් වරක් හරි ඒ ආවර්ජනා කරමින් නැවත නැවත එක නිරියවේදී ඒ සමාධිය නැවත නැවත පහළ කර ගන්නට ඕනේ. එසේ ආවර්ජනාවයි සමාපර්ජනාවයි දෙක බහුල වශයෙන් කරලා දැන් ආවර්ජනා කළ ප්‍රමණින් ප්‍රතිභාග නිමිති එන මෙසේ තිනවා. එපමණින්ම සමාපත්තියට සම්වදිනවා. ඊළඟට අදිෂ්ඨාන කරන්නට ඕන වෙලාවක් එයා ආනාපාන ප්‍රතිභාග නිමිත්තෙහි හිතක් විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන අර්පණාව මෙතෙක් වේලාව පවතිවා කියලා විනාඩි 5, විනාඩි 8, විනාඩි 10, විනාඩි 15 එවැගේ ටිකෙන් ටික වැඩි කර කර ඒ සමාධි ශක්තිය දික් කරන්නට ඕනේ. එසේ වේලාව අදිෂ්ඨාන කර කර පැවැත්වීමද කියන අදිෂ්ඨාන වාසීතාව කියලා ආවර්ජනාවයි සමාපඥාවයි අදිෂ්ඨානයයි කියන මේ තුන පුරුදු නම් පස්සේ ප්‍රතිකටි වෙලාවකින් ධ්‍යානෙන් නැගිටින්න පුරුදු වෙන්න ඕනේ. මේ ආනාපාන ප්‍රතිභාග නිමිති අරමුණෙහි ඉසක් විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන අර්පණාව මෙතෙක් වේලා සමයදී මෙතෙක් වේලාවකින් නැගිටින්න වේවා කියලා වේලාව අදිෂ්ඨාන කරගන්න ඕනේ. ප්‍රති වේලාවකින් නැගිටින්න තරම් පුරුදු වීමේ ශක්තියට කියන්නේ උත්කාන වසීතාව. ඉදිරි සමාපත්තිය උපදවා ගැනීමේ බලාපොරොත්තුන යෝගාවචරය සිටින නාමකෙන් ධ්‍යානයෙන් නැගිටින්න අවශ්‍ය වෙනවා. එනිසා සිටි වේලාවන්හිදී සමාධියෙන් නැගිටීමේ කුරුදේයම උත්හාන වසීතාවයි. එසේ ආවර්ජනා සමාපඥා අදිස්ථාන උත්හාන කියන හතරම ප්‍රගුණෙන් පස්සේ ඒ සමාධියෙන් නැගිටලා එහි ධ්‍යානාංග ප්‍රතිවේක්ෂා කිරීම සිද්ධ කළ යුතුයි. විතර්කේ විචාරේ ප්‍රීතිය සුඛේ ඒකාග්‍රතාව කියන මේ පහ වෙන වෙනම හිතේ පැවති ඇති තමන්ගේ වස්තු රූපයේ කෙරෙහි සිත යොමු කරලා මෙනෙහි කරන්න ඕනේ. එසේ මේ පහ වෙන වෙනම ආවර්ජනා කළ නැවත සම්පින්දණය කරමින්ද මේ පහ එකවරට ආරමුණු කරන්නත් පුරුදු වෙන්න ඕනේ. මෙසේ මේ පංචේද වසීතා පුරුදු කරගත් යෝගාවචරයේ කොටයි ඊළඟ සමාධිය සඳහා පියවර නගන්න පුළුවන් වන්නේ. ඒ සම්බන්ධ උපදෙස් නැවත නැවත භවනා කරන අවස්ථාවන්ෙදී විශේෂයෙන් බලාපොරොත්තු වන්නට ඕනේ. ඒතකොට මෙන්න මේ බසවිද පලිබෝධයන් හා කුද්දක පලිබෝධයන් සිඳදම කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ආශ්‍රය කරමින් ඒ කල්යාණ මිත්‍ර උපදේශයන් අකුරටම පිළිපදිනින් සීල සංවරය මැනවින් පවත්වාගෙන ඉන්ද්‍රිය සංවරය මැනවින් තබාගෙන අර බත්ත සම්මන් විනෝදයෙන් යුතුව කායික පහසුවක් ඇති කරගෙන සුදුසු සැප ආසනයේ කුඩුකය කෙලින් සබාගෙන මේ විදිහට ආනාපාන සති භාවනා වැඩිමින් එක මාසණයකදී බොහෝ විට යෝගාවචරයාට ප්‍රථම ධ්‍යාන යමින් උපදවා ගන්න පුළුවන්. එසේ ධ්‍යාන උපදවාගත් යෝගාවචරයා එයින් නවතින්නේ නැතුව ඉදිරියට තියෙන ධ්‍යාන ශක්තිය තවත් තහවුරු කරගෙන විපස්සනාට හැරෙන්න ඕනේ. විපස්සනාට හැරීමේ දොරටු තුනක් මෙහි තියෙනවා. උපචාර සමාධි අවස්ථාවක් සෝපාදින චතුරිත්‍යඥාන සමාධි අවස්ථාවත් අරූප සමාපත්‍ය අවස්ථාවත් කියන දොරටු තුනක් තියෙනවා. ඉන් තමන් කැමති දොරටුවකින් විපස්සනාට හැරෙන්න අවකාශ ලැබෙනවා. ඒ සඳහා ගුරු උපදේශ අත්‍යවශ්‍ය වෙනවා. විපස්සනා භාවනාවෙන් නාම රූප පරිච්ඡේද ඥානයේ පටන් විපස්සනා ඥාන තුනු ගන්නවා. තදංග වශයෙන් කෙලෙසෙන් යටපත් කොට අර ධ්‍යාන බලයෙන් විස්කම්බණය කර කොහොමද නැවත අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී සම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්ජන් වහන්සේ. Thank you.